ශාසනාව. දේශකයන් වහන්සේ කැගල්ල පුස්තැන්න ශ්‍රී පුණ්‍යෝදයාරාම විහාරාධිපති පූජනීය බෙලිගිරිනී මුරේ ධම්මවංශී ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා ධම්මස්සවන කාලෝ අයං භදන්තා සාදු සාදු සාදු නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස භගවත ධම්මෝ සම්දික්ඛෝති. අද මම සෝදානම් වෙන්නේ එක වචනයක් විස්තර කරන්න. ඔබ දන්නවානේ සූවිසි මහගුණ කියන්නේ මොනවද කියලා. තථාගතයන් වහන්සේ සමසෝ තිබුණා වූ නවයක් වෙන්නා වූ බුදුගුණ අරහං ආදී ධර්ම රත්නේ සඳහන්ව පවතිනා වූ හයක් දහම් ගුණ ආරිය මහ සංඝ රත්නයේ සත්ව පවතිනව තවත් නවයක් සගුණ එකතු කරගත්තාම තමයි 9 9 18 6 24 වෙන්නේ. එතමෙ ධර්ම රත්නයේ ගුණ කියන එක මොකක්ද? තේරුම් ගන්න වෙනවා. කාගෙද මේ භගවත ධම්මෝ? භාග්‍යතුන් වහන්සේගේ ධර්මය. භාග්‍යතුන් වහන්සේ 2600 ගණනකට පෙර ಭಾರತයේ 15 ලෝට හිලි කළා වූ ධර්මය, ඒ ධර්මයේ ගත්තාය සඳහා ප්‍රතිඵල දුන්නා. ස්ත්‍රීද පුරුෂද ගිහිද පැවිදිද ලංකාවේ ඉන්දියාවේ කියලා නෑ. හරියට ගත්තොත් සාක්කාත පදයෙන් පෙන්වන්නේ මම මෙතන විග්‍රහ නොකලත් සතරමග සතරඵලයන්ගෙන් නිර්වාණ සැපයට පැමිණීමට සියල්ලෙන් සම්පූර්ණයි කියන එකේ ධර්මය. සම්දිච්චික කියන්නේ මොකද්ද? ඉහාත්ම වශයෙන් හෙවත් මේ ජීවිතයේදීම ප්‍රතිඵල දෙන සුළුයි. යමෙකුට භාග්‍යතුන් වහන්සේගේ ධර්මය හම්බ වුණොත් ඒ ධර්මයේ සරණින් ඉහාත්ම වශයෙන්ම ප්‍රතිඵල ලැබෙන්න ඕන. එහෙම ලැබෙන්නේ නැත්නම් තථාගතයන් වහන්සේගේ ධර්මයේ සම්දික්ති ගුණයට හිමිකම් කියන්නේ නැති වෙනවා. නමුත් අපි කිසි විටකත් තථාගතයන් වහන්සේගේ ධර්මයේ සම්දික්තික ගුණය බාල කරන්න සූදානම් නැහැ. නමුත් අපට යම් ධර්මක සරණ නොලැබෙනවා නම් ඒ සම්දික්තික ගුණය නැති නිසා කියන එක තේරුම් ගන්න. මොනවද ඔබ මේ සමාජය ඉගෙනගෙන තියෙන්නේ? ඔබනේ ඉගෙනගෙන තිබෙනවා කර්ම විපාක කියලා එකක්. එහෙම නැත්නම් ඊටත් මෙහා පැත්තේ ඔබ ඉගෙනගෙන තියෙනවා ප්‍රසාද දීමනා සහ දඬුවම් කියලා දෙකක්. යමෙක් යහපත් දෙයක් කළොත් ඔහුට ප්‍රසාද දීමනා හම් වෙනවා. පරිසේවේදී. යමෙක් වරදක් කළොත් ඔහුට දඬුවම් හම් වෙනවා. ඒක නීතිය මට්ටමේ. ඊට එහා පැත්තට තථාගතයන් වහන්සේ පැහැදිලි කර වදාරනවා මේ සංසාරේම කර්ම විපාක කියලා. බෞද්ධයෙක් වුණත් නැතත්, බුදුසම් පිළිගත්තත් නැතත් මිනිස් වර්ගයාගේ ඕන කෙනෙකුට මේ සංසාරයේ කර්ම විපාක කියන එකට හිමිකම් කියන්න පුළුවන්. එතකොට කර්මයක විපාක සම්දිත්තික ධර්මයක් වෙන්න බෑ. ඒක කර්ම විපාක. භගවත ධර්මයේ වෙන්න බෑනේ. භගවත ධර්මයේ වෙන්න ඕන බුදුන් වහන්සේ පහළුණෙන් පස්සේ හිලුණ දෙයක්. කර්ම විපාක කියන වචනේ තනි වචනයකට සීමා කරගන්න එපා. ඔබ එහෙම පෞපින් දෙකට කර්ම කියලා කතා කළාට ධර්මයේ තුල පැහැදිලි කරලා දානවා මේකට ආකාර තුනක්. ඔබේ භාෂාවෙන් කියනවා නම් පාප කර්ම, පුණ්‍ය කර්ම සහ ධාන කර්ම. ත්‍රිපිටකයේ භාෂාවෙන් පැහැදිලි කරනවා නම් පරිමසන සූත්‍රය සඳහන් පරිදි අපුඤ්ඤාභිසංකාර, පුණ්‍යාභිසංකාර, අනිද්යාභිසංකාර. මේ අභිසංකාර කියලා කියන එකේ තේරුම තථාගතයන් වහන්සේගේ ධර්මයේ සරණක් නෙමේ, අභිසංකාරයේ විපාකය. නමුත් ඇතැම් හොතාමත් දන්නේ නැහැ සංසාරේම කර්ම විපාක. සංසාරේ යන කෙනෙක් නෙමෙයි කර්ම රැස් කරලා විපාකේ කොටයි මේ සංසාර බන්ධනේ තියෙන්නේ කියලා. මේ භව බන්ධනේ කියන එක කෙනෙක් යනවා නෙමෙයි අනාගතයට විපාක දෙන්න කර්ම රැස් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් සසර අනාගතයක් සකස් වෙනවා කියන එකයි තථාගතයන් වහන්සේ කියන්නේ. මේ සකස් වීමේ කර්ම විපාක කියන තනි වචනේ අනතුරු තුනට බෙදෙනවා. එවිට අපිට ගන්න පුළුවන්කමක් තියෙනවා. ඒක භව ගාමිත්තේ කාම දුගතිය විපාක, කාම සුගතිය විපාක සහ රූපී අරූපී බමුතල් විපාක. නැත්නම් කාම රූප අරූප භවත්‍රේ විපාක. එතකොට කර්ම විපාක කියලා කියන්නේ තථාගතයන් වහන්සේ පහළ වුණත් නැතත් ඒ ඒ පුද්ගලයා කරන කර්මයන්ගින් අනාගතේ සකස් වෙයි. පෞකලොත් අපාගත උනේ බෞද්ධයෝ විතරක්ද? නෑ. ඊට අදාළ මනෝලෝකයේ හදාගත්තාම දුකතිගාමි වෙන්න පුළුවන් ඕන මිනිස්සෙක්ට. පින්කම් කියන වචනේ පාවිච්චි කරනකලත් මේ සමාජයේ සුභ සාධන ආදී කටයුතු කරලා තමන්ගේ හිත පුරවාගත්තොත් පරාර්ථකාමීත්වයේ යහපත් වෙන්නේ. ඔහුට එහෙනම් පුණ්‍ය කර්මයේ අනාගත විපාකෙ හිමි වෙන්න පුළුවන්. තථාගතයන් වහන්සේ හෙලි කරවදාලා වූ ධර්ම මාර්ගයේ විදර්ශනාව තේරුම් නොගෙන ආරාර කාලාම උද්දකරාම පුත්‍රා කරපු ආනාවන් කරන්න ගියොත් කෙලෙසටපත් කරගන්න. ඒ ධාන භාවයෙන් ලබා ගන්නා වූ ධානයේ තියෙන සංසුන් බවට ගැලපෙන රූපාචර අරූපාචර ඒකට ධාන විපාක. හොඳින් මතක තියාගන්න මේ ටික බුදුන් වහන්සේ පහළ වෙනකොට සංසාරයේ මිනිස් අතර තිබුණ බැවින් ඒ බුදුදහම වේතු නැහැ බුදුදහම නොවේ. ඒක තේරුම් ගන්න හොඳ ආකාරය. එතකොට මේ භව ගාමිත්වය තුළ කෙනෙකුට ඒ හොඳයි කියලා හිතන ඇරුණාම මිදෙන්න ඕනකමක් ඇති වෙන්නේ නැහැ. මොකද ඔහුට භව ගාමිත්වය තේරෙන්නේ නැහැ එතනින් එහාට බන්ධනයක් සහ ඉවරයක් නැහැ කියන්නේ. අපි කල්පනා කරනවා නම් අපාගත වීම එතනින් ඉවරයි කියලා. අපි කල්පනා කරනවා නම් දිව්‍ය ලෝකයේ ආම එතනින් ඉවරයි කියලා. අපි කියමු බඹලෝ එතනින් ඉවරයි කියලා. නම් වැරදිද? මොකද මේ අභිසංකාර තුනම සත්‍යය තම තමන්ගේ මට්ටම විදිහට ඇස් කරනවා. ඒකවල ඒබඳු තත්වයක් තුළ ඔහුට බෞද්ධ වුණත් අබෞද්ධ වුණත් ඝනකයක් ඇති හෝ නැතිව මේ අභිසංකාර විපාකය තුළ සසර ගමනක් තියෙනවා. මේ ගමනේ යථාර්ථය අයථාර්ථය කියාදී ගමනේ නිදීමේ අවශ්‍යතාවය කියලා දෙන්න දන්නේ නැහැ ඔබේ කල්පිත ලෝකේ ඉන්නා වූ යම රජුරෝ. ඔබේ කල්පිත ලෝකේ ඉන්නා වූ සක්‍ර දෙවේන්දරයා. ඔබේ කල්පිත ලෝකේ ඉන්නා වූ මහා බ්‍රහ්මයා. ඔවුන් දන්නේ උනුත් එතනට අහු වෙලා ඉන්නේ එතන තියෙන සුව ගැන කතා කරන්න විතරයි. ඔවුන් සියල්ලම ලෞකිකයින්. තථාගතයන් වහන්සේට නමක් කියන්නේ අපි අහුවේ තථාගතයන් වහන්සේගේ ධර්මද කියන්නේ ලෞතර ධර්ම කියලා. තථාගතයන් වහන්සේට අපි කතා කරන්නේ ඒ වේ පදේ නෙමෙයි අර කියන අර්ථේ නෙමෙයි. තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දාරන්නා උදේට වඩා ගැඹුරු කරුණක්. මෙස් භව ගාමිත්‍ය නෙමෙයි තථාගතයන් වහන්සේ ඉලි කරන්නේ භව නිරෝධ ගාමිත්‍ය. දැන් මේ සම්දිච්චික ධර්මයෙන් ලැබෙන්න ඕන ප්‍රතිඵල මොනවද කියලා හොයන්න. භවගාමිත්වයෙන් ලැබෙන්න ඕන. භවගාමිත්වයෙන් ලැබෙන්න ඕන නම් තථාගතයන් වහන්සේ පහළ වෙන්න පෙරම කාම රූප අරූප භවගාමිත්වයෙන් ලැබී තිබුණාකට තථාගතයන් වහන්සේ අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ අනිත් එක තමයි මේ විපාක කියන වචනේ ගත්තහම මෙලවට සහ පරලොවට විපාක. දැන් මේ පාප කර්මය ගන්න. අතිවික්‍රේ කම්මං කන්නං කන්න විපාකම් පාප කර්මය. මෙලොවට දුක් විපාක ප්‍රවෘත්ති විපාක පරලොවට ප්‍රතිසම්ධි විපාක දුගති ගාමිත්වයට අතිදික්කේ කම්මං සුත්තං සුප්ප විපාකම් ගන්න. පුණ්‍ය කර්මය මෙලොවට ප්‍රවෘත්ති විපාක ආයවර්ණ සැප බල පරලොවට මිනිසුන් අතර හෝ දෙවියන් අතර ආයවර්ණ සැප බල පරලොවට විපාක. ඥාන කර්මය ගන්න. මෙලොවට සංසුන් සොයත් තිනවා ditthadhamma සුඛ විහරණය හෝ සාන්ත විහරණය පරලොවට රූපී අරූපී බමතලවල විපාක. එතකොට ඒ පාප කර්මයේ පුණ්‍ය කර්මයේ ධාන කර්මයේ මෙලෝ සහ පරලෝ විපාක. පරලෝ විපාක තියෙනවා. මොකද සාන්දිට්ඨිය කියන්නේ? ඉහත් මෙවක් මේ ජීවිතේන. මේ ජීවිතේන ලැබෙන විපාකය මොකද? ධර්මයේ සරණයි. එතකොට තේරුම් ගන්න වෙනවා මේ ජීවිතේම ලැබෙන විපාකයට කියන්නේ සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත්. අන ධර්මයේ තුලින් ලැබෙන්න ඕන සාන්දිට්ඨික විපාකය සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් බලෙන් ලැබෙන්නා වූ නිවීම මාර්ගඵල පිළින් ලැබෙන්නා වූ නිවීම ධර්මයේ සරණින් ලැබෙන්නේ. එහෙනම් මේ නිවීම ලබා දෙන ධර්මයේ තමයි භගවතා ධම්මෝ කියන්නේ. ඒකේ තමයි මේ සාන්දිට්ඨික ගුණය තියෙන්නේ. නමුත් මේ සමාජය තුල යමෙක් ප්‍රාර්ථනා කරනවා නම් හෝ කරවනං හෝ මතුබුදු වෙන බුදුජානන් වහන්සේ මුණ ගැහුවේ ධර්මයේ සරණින් නිවන් ලබන්න ඔහුට සාන්දිට්ඨික විපාක නෙවෙයි තියෙන්නේ. එදාට අනාගතේටයි හු විපාක බලාපොරොත්තු. එහෙම පතන්ඩ පතවන්ඩ සිද්ධ වුණේ ඇයි? ධර්මයේ සාන්දිට්ඨික විපාකය හෙලි කරගන්න අසමත් වෙන බැවින්. සාන්දිට්ඨික විපාකයට හිමිකරුවන් බවට පත් වෙන්න සියවස් ගණනාවක් තිස්සේ ඒ සඳහා උත්සාහ දරුව කාටවත් බැරි වුණ බැවින්. ඒ නිසා උපකල්පනයක් නැත්තම් මතයක් එනවා ගෞතමයන් වහන්සේගේ සසුනේ මාර්ගඵල දැන් ඉවරයි උතුරු දහම් අනාගත බුදුරෙක් තමයි ලබා දෙන්නේ. ඒක අපරාධයක් නෙවෙයිද? එහෙම වුණහම මොකද දන්නවද අපිට හිතන්න වෙන්නේ? එනම් මොනවා මේ දිනු කරත් රැකවත් බුද්ධ ධර්ම රකින්න හදනවායි කියලා සාන්දිටික ධර්මයක් නැත්නම් බුදු ධහම නැහැ. එහෙම හිතන්න වෙන්නේ. මොකද ලෞකික විපාක නෙමෙයි බුදුන් වහන්සේ දේශනා කරේ ලෝකෝත්තර විපාකය. ලෝකෝත්තර විපාක ලෝකයෙන් එතර නෙමෙයි. මේ ලෝකයේ උත්තරීතර විපාක. උන්වහන්සේ අවුරුදු 35 සිට 80 දක්වා විඳපු සුවේ තමයි මේ බුද්ධෝසව භගවා බෝධාය ධම්මං දේශේති කියන්නේ. පරිනිබ්බෝසව භගවා පරිනිබ්බාණාය ධම්මං දේශේති කියන්නේ. නිවිලා ලෝකෝත්තර විපාක. මේ ලෝකෝත්තර විපාකයට හිමිකම් කියන්න පුළුවන් වෙන්නේ සම්දිට්ඨික ධර්මයේ පාවිච්චි කළොත්. ඔබට ලෝකෝත්තර විපාකයක් හිමි වෙයි නැත්නම් ඔබ තාම සම්දිට්ඨික ධර්මයේ පාවිච්චි කරන්නේ නැහැ. ඒ නිසා භගවතා ධම්මෝ කියන එකේ සම්දිට්ඨික ගුණය එහෙමමයි. නමුත් අපට ඒක ලැබෙන්නේ නැත්නම් අපි භගවතා ධම්මෝ පාවිච්චි කරන්නේ නැතුව ඇති කියන එකයි තේරුම් ගන්න ඕන. කොහොමද අපි මේක හොයාගන්නේ? මේ භාග්‍යවතුන් වහන්සේ හෙළි කළා වූ ධර්මයේ කියන්නේ මොකද්ද කියලා හොයාගන්නේ. එතකොට ඒ ධර්මයේ සරණ කරගත්තොත් තමයි අර කර්මයේ සරණ කරගත්තොත් ලෞකික විපාක මෙලෝ පරලෝ වශයෙන් මේ ධර්මයේ සරණ කරගත්තොත් විහාත්ම වශයෙන් සා ඒ මොහොතේ. ඔය දැන් අකාලික කියන පදේ මෙතන තියෙනවානේ. මොකද්ද අකාලික කියලා කියන්නේ? කාලයක් නැහැ, අතීත වර්තමාන අනාගත කියන එකද නැහැ. යමෙක් මාර්ගයේ ගත්තොත් මොහතකින් ඵලයේ එතනමයි. මාර්ගයට අනුතුරු ඵලයේ පදීමට ශණයක්වත් කල් ගත නොනෙහින් ධර්මය අකාලිකයි කියලා කියනවා. එනම් මාර්ගඵලනේ මාර්ගඵල කියන වචනේ ඵල කියන එකේ උපාදියක් හරි සහතිකයක් වශයෙන් හිතනයි මේ සමාජයේ ඉන්නවා. දැන් කර්ම විපාක සංකතයි. පාප කර්ම හෝ පුණ්‍ය කර්ම විපාක සංකත කියලා කියනවා හේතුන්ගේ හටගත් කියන එක. නමුත් මාර්ගයේ ගත්තොත් ඵලය අසංකත. ඒ අසංකත කියන වචනේ තේරුම එකට අතීත වර්තමාන අනාගත හෝ දිග පළල හෝ උස කුඩා කරන්න බෑ කියන එක. නමුත් මාර්ගයේ ගත්තොත් ඵලය යමෙක් මේ සමාජයේ මාර්ගඵල නැහැ කියලා කියනවා නම් ඒකෙන් පෙන්වන්නේ එහෙනම් සාන්දිටික ධර්මයේ නැහැ කියන්නේ. ඒ නිසා ඒක කාගේ අතින් වුණත් දහව ප්‍රමාදයක් වෙන්න පුළුවන්. නමුත් ඒකට සුදුසු නැහැ. එතකොට අනිවාර්යයෙන්ම මොකද කරලා තියෙන්නේ? තථාගතයන් වහන්සේගේ ධර්මයේ සරණ හොයාගෙන උපන් මිනිසුන්ට මේ මඟ වසා ගැනීමක් කරන්නේ. පාර හොයාන ආපු කෙනාට පාර පෙන්වන එක හොඳ දෙයක්, පාර වහන එක හොඳද? අඳුරේ ඉන්න කෙනාට ආලෝකය දල්වා දෙන එක හොඳයි, අඳුරෙම ඉන්න අරිනේ කොහොඳද? ඇයි මේ සංසාරේ අඳුරම ප්‍රාර්ථනා කරන්නේ සහ කරවන්නේ? එහෙනම් සාන්දිටික ධර්මයේ තේරුම් කරලා දෙන්න දන්නේ නැති නිසා. නමුත් සම්බුදු සසුන පවතිනවා කියන්නේ චෛත්‍ය බෝධිය විහාරයේ පවතිනවට විතරක් නෙවෙයි. සම්බුදු සසුන පවතිනවා කියන්නේ පොට්ටික පරිස්සම් කරනවට විතරක් නෙවෙයි. ඒ පරිස්සම් කරපු පොට්ටික ඇතුලේ සතාවිතයන් වහන්සේ වදාළ ධර්මයේ නම් වූ දේ හොයාගත්තහම ඒ ධර්මයේ මිනිසුන්ට ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ભેදයෙන් තොරව සරණ කරගන්න පුළුවන්. මොකටද ධර්මයේ සරණ තියෙන්නේ? අපාය යන්නද? නෑ, ඒකට පාපේ සරණ තියෙන්නේ. දිව්‍ය ලෝක යන්නද? නෑ, ඒකට පිණේ සරණ තියෙන්නේ. බඹලෝ යන්නද? ඒකට තියෙන ධානයේ සරණ. සසර දුකින් මිදෙන්න තමයි ධර්මයේ සරණ තියෙන්නේ. එහෙනම් යමෙකුට මේ ධර්මයේ හරියට තේරුම් ගත්තොත් ඒ ධර්මයේ සරණින් සම්දිප්තික විපාක ලබන්න පුළුවන්. අනිවාර්යයෙන්. එහෙනම් අපට සම්දිත්‍ය විපාක නැති කාරණේ එහෙමනම් අපට ධර්මයේ සරණ නැති නිසා කියන එක හොයාගන්න වෙනවා. ධර්මයේ හොයාගෙන යන්න වෙනවා ඊට පස්සේ. සරණ සම්දිත්‍ය ගුණ හොයන්න ධර්මයේ හොයන්න වෙනවානේ. ධර්මයේ අධර්මයේ කියන එක වෙනත් ආගම් වලත් තියෙනවා. වෙනත් ආගම් වල ධර්මයේ කියන එක පාවිච්චි කරනවා. ස්වභාව ධර්මයට සෝබා දහම කියලා කතා කරනවා. මගේ ළඟ තියෙන ධම්ම කියන පොතක් මම හිතන්නේ අරුත් 500ක් විතර තියෙනවා ඒකේ ධම්මාර්ථය. දරුවන්ගෙන් ඇහුවොත් එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඇහුවොත් හොඳයිට හොඳ දෙයක ධර්මය කියන්නේ මවට උපස්ථාන කරන පියාට උපස්ථාන අසරණයන් සමන ධර්මයේ අනිත්‍යතාව ධර්මයි. ඒවට අරුත් තිබෙනවා. අර දෙවිදේවතාවුන් බුදුන් වහන්සේට යමක් ඉදිරිපත් කරපුවම ඔබලගේ ඉදිරිපත් කිරීම සුභාසිතයි නම් තමයි. නමුත් මම කියන දෙත් අහන්න කියලා ඉතුරු නැතුව කියලා දීපයක් තියෙනවා. අර වේ යම්කිසි සුභාසිත බවක් තිබුණාට ඉතුරු නැතුව මේලි කිරීමක් නැහැ. එහෙනම් අපි මේ ඉතුරු නැතුව එහි කර ගැනීම සඳහා ධර්මයේ හොයාන යන්න වෙනවා. මේ ධර්මයේ කියන පදේ අරුත් කොහොමද විග්‍රහ කරලා තියෙන්නේ බලන්න. එතකොට අපේ මේ ධර්මදේශනා මාලාව තුළ මම විපතාවක් ඉදිරිපත් කරපු වචනයක් ඔබට හමු වෙනවා. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති. අන්න යමේ මැරිලා නෙවෙයි, අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය නෙවෙයි, පැවිදි වෙලාමත් නෙවෙයි, ස්ත්‍රී පුරුෂ ගිහිවිදි ભેදයෙන් තොරව යෝ ධම්මං පස්සති ධර්මයේ දකීද. බුදුන් දකි ධම්මං යවක්කලි පස්සන්තෝ මං පස්සති. ඒ පදය කීපපලක තියෙන කරුණ. ඒක අපි පැහැදිලි කරමු කාරණාවල පවතින්නේ සංඝාටිකන්න සූත්‍රයේ උන්වහන්සේ වදාරන්නේ සිවුරු කුණේ ගෑවි ගෑවි හිටියට බුදුන් දකින්නට පෑ ධර්මයේ දකින්න ඕනේ. වක්කලීට වදාරන්නේ දෙතිස් කුණපේ දිහා බලලා බෑ බුදුන් දකින්න ධර්මයේ දකින්න ඕන. අන්න ධර්මයේ කියන පදේ එතනක් තියෙනවා භගවතා ධම්මෝ කියන එක මෙතනක් තියෙනවා. භගවතා ධම්මෝ කියන එකේ ධර්මය මොකද්ද කියලා විස්තර කරලා නැහැ. නමුත් වක්කලි සූත්‍රයේ ඊට පස්සේ මේ ධර්මය කියන්නේ මොකද්ද කියලා විස්තර කරලා තියෙනවා. අන්න එතෙන් අපි යමු. ධර්මය කියන්නේ කොහොමද ගන්න? එතෙන් යමු. එතකොට මොකද කොතෙන්ද දෙන්න වෙන්නේ? හොඳ දෙයට නෙවෙයි එන්න වෙන්නේ. ඒ වක්කලීට නැගූ ප්‍රශ්න කතා කරන්නේ උත්තර දෙනු ලබන්නේ ස්ත්‍රිය තුල, පුද්ගලයා තුල, ගිහියා තුල, පැවිද්දා තුල නොවේ. ඒ හැම දිනාම තුල ක්ෂණයකින් පහළ වී නැති වෙන්නා වූ. ඇසේ කනේ නාසයේ දිවේ කනින් අනේ උදව්වෙන් පහළ වෙන්නා වූ සාමූහික ක්‍රියාකලාපයක් තුල. සමූහ ක්‍රියාකලාපයක්. මේ සමූහ කියන්නේ පහක් තියෙන නිසා මෙතන. ඒ පහට කියනවා රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා. ඒ පහ කොහෙද තියෙන්නේ කියලා බැලුවොත් ඇහි, කනේ, නාසයේ, දිවේ, කයේ, සිතේ. කය විතරක් තියෙනවා කියලා හිතන්න එපා. එතකොට සත්‍යත්තාන කුසල සූත්‍රයට එරිහුණා වෙනවා. සත්‍යත්තාන කුසල සූත්‍රය වදාරන්නේ පුද්ගලයෙකුට ඇස නිසා, කන නිසා, නාසය නිසා, දිව නිසා, කය නිසා, සිත නිසා. වේදනා හයක්, සංඥා හයක්, සංකාර හයක්, විඥාන හයක් පහළ වෙන බව. එනම් දොරවල් හයෙන්ම පහළ වෙන එකක් නෙමේ වේදනා සංඥා සංකාර විඥාන කියන්නේ. දොරවල් හයෙන් පහළ වෙන්නේ අහම්බෙන් නෙවෙයිනේ. රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ, ස්පර්ශේ කියනවා මේ අරමුණ මුල් කොටගෙන. අරමුණක් මුල් කොටගෙන පහළ වෙන්නා වූ මේ ධර්මතා ටික ධර්මයේ දන්නේ නැති අය සසර බැඳෙන කාරණයක් බවට පත් කරගන්නවා. දැන් හරි පැහැදිලි. ස්ත්‍රී පුරුෂයා ගිහියා පැවිද්දා උපාසක මේ වචන ભેද වලින් තොරව කොහේ කොහේ ජීවත් වුණත් ඇසට රූපය මුල් කොටගත් වේදනා සංඥා සංකාර පහ. කනට ශබ්දය මුල් කොටගත් වේදනා සංඥා සංකාර පහ. මුළු ක්‍රියාකලාපේම සමස්ත මිනිස් වර්ගයාම රූප, වේදනා, සංඥා, සංකාර පහක් නැමැති සමූහ ක්‍රියාකලාපයකට. ඒකක ඇත්තල තථාගත බුදුපියාණන් වහන්සේ සීමා කරනවා, කොටු කරනවා. ඒක තුළ ඊට පස්සේ මාර්යාගේ ධර්මයයි බුදුන්ගේ ධර්මයයි පෙන්වනවා. අන්න අපිට මේ මාර්යාගේ ධර්මය මොකද්ද, බුදුන්ගේ ධර්මය මොකද්ද කියලා හොයාගන්න තේරෙන්නේ නැහැ ස්කන්ධ පංචකය තුළ. ඒකට හේතුව ස්කන්ධ පංචකිනුත් ඇරීම. තාවත් මේ රටේ ගිහි සමාජය, ඇතැම් පැවිදි සමාජ ස්කන්ධ පංචකය කියන්නේ ශරීරය කියන බණ කියනකොට අපි කොහොමද මේක පැහැදිලි කරලා දෙන්නේ? අපට සවන් දුන්නොත් ඇරුණාම නැත්නම් අරකේ පරි වැරදි අවබෝධයදල කොහොමද එයා ඉස්සරහට යන්නේ? එතකොට කොහොමද අර සත්තත්තාන කුසල සූත්‍රයට ගැලපෙන්නේ? ඒකෙන් පෙන්වන්නේ දොරවල් 6 මුල් කොටගෙන 15 වෙනවා කියන එකනේ. දැන් මෙන්න මේ දොරවල් 6 මුල් කොටගෙන 15 වෙනා වූ රූපේදනා සංඥා සංකාර විඥාන කියන පහ තමයි ඔබ ළඟත් මම ළඟත් ඇසෙන් කනෙන් නාසෙන් දියෙන් කයෙන් අරමුණු ගන්නා විට පහළ වෙන චෛතසික ක්‍රියාකලාපය. චිත්ත චෛතසික ක්‍රියාකලාපය. මේ චිත්තසික ක්‍රියාකලාපයේ එකක් මාරවන්දනේ, එකක් මාර්යාගෙන් නිදහස් වෙනවා. අනේ මාර්යාට නැදෙන එක බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර මාර්යා විසින් මේ විශ්වය ආක්‍රමණය කරලා ඔක්කම බන්ධ බැඳගෙන තිබුණා. මේකට බ්‍රහ්ම පතවල් තුනක් දාලා තිබුණා. සමහරු කාම දුගති සුගති කියන බන්ධන දෙකෙන් බඳිනවා. රහන් පතවල් දෙකෙන්. තව එක්කෙනෙක් රූපී අරූපී කියන රහන් පතවල් දෙකෙන් බඳිනවා. මේ බන්ධන තුන කියලා තුන් භවයේ කාම භවයේ, රූප භවයේ, අරූප භවයේ භව බන්ධ. ඒක තථාගතයන් වහන්සේ කරපු දෙයක් නෙමෙයි මායя කරපු දෙයක්. අපි ඒක දන්නේ නැති නිසා මේ භව බන්ධනය තුළ සුන්දරත්වයෙන් ඉඳින්න සැප විඳින්න කල්පනා කරනවා. එහෙම නැත්නම් අපි ඒ කතා කරන කැහැදලි කිරීම තුළ පංචස්කන්ධ කියන වචනේ දන්නේ නැතුව මේ ක්‍රියාකලාපයේදී ඉන්නවා. එතකොට ඒක අයිති වෙනවා ආනිජ්ජාවි සංකාරයට, පුණ්‍යාවි සංකාරයට සහ අපුණ්‍යාවි සංකාරයට. මේ සංකාර තුන තුල හිරවුණා වූ ජීවිතයක් සමාජයේ ගත කරන්නේ. එතකොට බුදුන් වහන්සේ වක්කලි හිමියන්ගෙන් විමසලා තියෙන කාරණේ ගත්තාම අපිට නම් අපි මේ යන්නේ ධර්මයේ කියන්නේ මොකද්ද කියන්නේ? අර ධර්මයේ දකීද බුදුන් දකී කියන වචනේ කියලා නිහඬ වුණා නම් එහෙම වෙනස් සූත්‍රයක වගේ අපිට මේක හොයාගන්න වෙන්නේ නැහැ. තථාගතයන් වහන්සේ නතර නොවි ධර්මයේ කියන්නේ කුමක්දයි ඔහුට උගන්වනවා උන්වහන්සේට. ඒ උගන්වන්නේ ස්ත්‍රිය මුල් කොටගෙන, පුරුෂයා මුල් කොටගෙන, ගිහියා මුල් කොටගෙන, පැවිද්දා මුල් කොටගෙන, පව මුල් කොටගෙන, පින මුල් කොටගෙන නෙවෙයි. පංච උපාදානස්කන්ධයේ පංචස්කන්ධයේ මුල් කොටගෙන. අන්න එතනින් අපට හරි ලේසියි මේක තේරුම් ගන්න. සංකෙන් මන්නේස වක්කලි. මන්නේස කියන්නේ හිතනවාට, සං කියන්නේ නුඹට. ඔකේ නුඹ මොකද මේ ගැන හිතන්නේ? කුමකටද විමසන්නේ? රූපය අනිත්‍ය දුක්ඛ අනාත්මද නිත්‍ය සුඛාත්මද? වේදනාව අනිත් දුක්ඛ අනාත්මද නිත්‍ය සුඛාත්මද? සංඥාව අනිත් දුක්ඛ අනාත්මද නිත්‍ය සුඛාත්මද? සංඛාරය අනිත් දුක්ඛ අනාත්ම නිත්‍ය සුඛාත්මද? දැන් ඔබට තේරෙනවද මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම නිත්‍ය සුඛාත්ම කියන දෙපැත්ත තියෙන්නේ කොහේ කියලාද? තේරෙන්නේ රූප වේදනා සංඥා සංඛාර පහ තුල විතරයි. හොඳයි, රූප වේදනා සංඥා සංඛාර පහ තුල බලන අනිත්‍යද්ද මේ රටේ තියෙන්නේ? සමහරු කෙස්වල අනිත්‍ය බලන්නේ නැද්ද? සමහරු වතු පිටුවල අනිත්‍ය බලන්නේ නැද්ද? සමහරු ඇඳුම් දිරායාමේ අනිත්‍ය දකින්නේ නැද්ද? සමහරු මල් පරවෙන අනිත්‍ය දකින්නේ නැද්ද? සමහරු දත් ඇටින අනිත්‍ය දකින්නේ නැද්ද? කළු කෙස් සුදු වෙන අනිත්‍ය දකින්නේ නැද්ද? හොඳයි, මේ මල් හරි කෙස් හරි දත් හරි ඇඳුම් හරි මේවා පංචස්කන්ධයද? ඔබට තේරෙනවද මේ සමාජයේ අනිත්‍ය දකින්නේ දැසින් පංචස්කන්ධය තුල නෙවෙයි කියලා? කොහොමද සම්දිත්‍ය ගුණයක් උකහාගන්නේ? සන්දිටික ගුණයක් උකහා ගන්න නම් ඒ පංචස්කන්ධය තුල නොනින් දකින්න හැටි අදා පඤ්ඤාය පස්සති. බලන්න ලස්සන නැද්ද කියලා වචන. සබ්බේ සංඛාරා අනිච්ඡාති අදා පඤ්ඤාය පස්සති. සිල් සංස්කාරයන් අනිත්‍යයි යම් විටක නොනින් දකින්න. අන්න. එහෙමනම් අපට මේ ධර්මයේ කියන තැන හොයාගන්න ගියාම මේ ධර්මයේ පොත්ගුලේ හෝ පොතක තියෙන දෙයක් වශයෙන් නෙවෙයි දකින්න වෙන්නේ. ඒවැය තියෙන්නේ පෙළදහම පපණයි ආශ්‍රයෙන් මේක තියෙන්න ඕන අපි ළඟ ධර්මයේ සහ ධර්මයේ. අධර්මයේ සරණ කරගෙන සසර ඇවිදින පුද්ගලයාට සසරින් මිදීමටයි ධර්මයේ සරණ හම්බෙන්නේ. සසර ඇවිදින්නේ කොහොමද? කවුරුත් දෙපයින් යන්නේ නැහැ. කය ගෙනියන්නෙත් නැහැ. සිත ගෙනියන්නෙත් නැහැ. මොකක්ද එහෙනම් ඒකට ඇවිදීමට හේතුව? භව ගාමී කර්ම රැස් කිරීම. භවයේ ඇවිදින්න සිදු වෙන කර්ම වලට භවගාමී කියනවා. පප්පු පාප කර්මේ භවගාමී, පුණ්‍ය කර්මේ භවගාමී, ධාන කර්මේ භවගාමී. හොඳයි, උත්පත්ති කොහොමද සිදු වෙනවා කියලා තථාගතයන් වහන්සේ පෙන්වන්නේ. මෙහෙන් එහාට කවුරු හරි යනවා කියලාද? නෑ. සෝ උපාදානස්ස කෝහං වච්ච උත්පත්තිං පඤ්ඤාපේ මෙනෝ අනුපාදානස්ස. වච්ච මම උත්පත්ති පනවන්නේ උපාදාන සහිත කෙනාට. මේ උපාදාන කියන්නේ පංචස්කන්ධයේ ඉක්මවා යමින් සිදු කරගන්න වැරැද්දක් නෙවෙයිද? එතකොට එහෙමනම් අපට අපායන් සිද්ධ වෙනවා නම් ඒ පව නිසා නම් පව උපාදාන නිසා කියලා පිළිගන්න වෙන්නේ නැද්ද? දිව්‍යයන් අතර උපදින්න වෙනවා නම් පින නිසා කියලා ඒ පිනේ උපාදාන නිසා බව පිළිගන්න වෙන්නේ නැද්ද? බඹලෝ යනවා නම් ධාන නිසා ඒ ධානයේ උපාදාන නිසා බව පිළිගන්නකොට උප්පත්ති පඤ්ඤාපේ මේ පව අපායත් උපදිනවා දිවිලෝකෙත් බවලත් උපදිනවා. නො අනුපාදානස්ස මේ උපාදානෙන් මිදුන කෙනාටයි උත්පත්ති නැත්තේ උපාදානෙන් මිදීමට කොහොම මොකද්ද පාවිච්චි කරන්න ඕන ධර්මය. අන්න ඒක තමයි මේ ධර්මයේ සම්දිත්තික ගුණය මේ උපාදානෙන් මිදෙන එක. ධර්මයේ කියලා ජීවිත කාලෙම පොත්පත් ගොඩාක් කියවන්න ඕනේ කියලා. ධර්මයේ දැනගන්න අටුවාටි කාටිප්පණි ඔක්කොම කියවන්න ඕනේ කියලා. ධර්මයේ දැනගන්න බුදුන් වහන්සේ වදාළ මංගල සූත්‍රයේ සිට පරිණාම සූත්‍රය දක්වා ඔක්කොම දැනගන්න ඕන කියලා. ඊන්පසු ශ්‍රාවක භාසිත ඔක්කොම දැනගන්න ඕන කියලා. එහෙම මතයක තමයි අපි ආයේ. නමුත් ඔය කිසිවක් ඕනෙු නැහැ කොණ්ණඤ්ඤතවසන්ට ඕනෙ උනේ ආර්ය භාවයටපත් වෙන්න මංගල සූත්‍රය විතරයි. මේ සම්දිත්තික ඵලය සම්පූර්ණයෙන්ම ලබා ගන්න අනත්ත ලක්ෂණ සූත්‍රය විතරයි. ඊට පස්සේ මොනම සූත්‍රයක්වත් ඉතිසල දේශනා කරලා තිබුණේ නැහැ. මේවන් හිතන්න ඕන මොකද්ද? තථාගතයන් වහන්සේ වැඩි තැන සම්පූර්ණ ධර්මයක් දේශනා කළා. ඒක සම්දිත්තිකමයි. එහෙම අවුරුදු 45ක් වැඩ සිටි බැවින් තමයි විශාල ප්‍රමාණයක් දේශනා කරන්න උනේ. මේ විශාල ප්‍රමාණයම ඇතුළේම ධර්මයේ තියෙනවා හැම එකේම. මේ සියල්ල දැනගන්න ඕන නෑ. ඔබටත් මේ එකකින් දෙකකින් තේරුම් ගන්න පුළුවන් නම් ඔබට අනුගාමී ප්‍රතිපදාවේ ධර්මයේ සරණ යන්නේ බවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඔබට බැරි ඇයි? ඔබට බැරි ඔබ S2ෙන් මල් පරවෙන හැටි බලලා අනිත්‍යයි කියන නිසා. ඔබ S2ෙන් කෙස් සුදු වෙන හැටි බලලා අනිත්‍යයි කියන නිසා. ඔබ බාහිර ලෝකයේ තියෙන දේවල් කැඩීමදී යාම බුදුන් වහන්සේ වදාළ අනිත්‍ය වශයෙන් හිතාගෙන ඉන්න නිසා හොඳින් මතක තියාගන්න. ආර්ය සත්‍ය අවබෝධ කරගන්න ඕනෑ නම් ආර්ය සත්‍යයේ අනිත්‍ය බලන්න ඕනේ රූප වේදනා සංඥා සංකාර පහ තුල පමණයි පිට බලන්න බෑ. කුමක්ද මේ වක්කල දිලා තියෙන උත්තරේ? අපි මේ සම්දිච්චික ධර්මයේ කියන්නේ මොකද්ද කියලා හොයාගෙන යන්නයි. ඒකයි මේ පැහැදිලි කරන බලාපොරොත්තු. වක්කලි උත්තර දෙනවා ස්වාමීනි, රූප වේදනා සංඥා සංකාර පහ අනිත්‍ය දුක්ඛ අනාත්මයි. එතනින් ඉවරයිනේ බණ ටික එන. නෑ අන්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දේ මිනිසුන් ගත්ත හැටි ඊට පස්සේ බුදුන් වහන්සේ වක්කලෙට පෙන්නනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් මගේ මම මගේ මගේ ආත්ම වශයෙන් ගැනීම සුදුසුද අන්න බලන්න. දැන් මොනවද දැන් රූප වේදනා සංඥා සංකාර පහ. ඒක ඇත්ත අනිත්‍ය දුක්ඛ අනාත්මයි. නමුත් අනිත්‍ය දුක්ඛ අනාත්මන දේවල් බුදුන් වහන්සේ වදාරන්නේ මම වගේ මගේ ආත්ම වශයෙන් මගේ මම මගේ ආත්ම වශයෙන් ගැනීම සුදුසුද නැත ස්වාමී. දැන් මොකද මේ සංසාරේ වෙලා තියෙන්නේ? මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන දේවල් මගේ මම මගේ මගේ ආත්ම වශයෙන් ගැනීම ධර්මයට පිටපෑම නෙවෙයිද? මොනවද මේ මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන දේවල්? ඒකට කියනවා අපුඤ්ඤාවි සංකාරය, පුඤ්ඤාවි සංකාරය, අනිජ්ජාවි සංකාරය. දැන් අපුඤ්ඤාවි සංකාරය මම නිසා තමයි අපාය. පුඤ්ඤාවි සංකාරය මම නිසා තමයි කාමසුභකී උපදින්නේ. අනිජ්ජාවි සංකාරය මම නිසා තමයි බබලෝ යන්නේ. මම යනු මම කියන අකුරු දෙක හෝ කය නොවන මේ එන අරමුණ මඤ්ඤමාණයෙන් ගැනීම. මඤ්ඤමානෝකෝ භික්ඛු බද්දෝ මාරස්ස. මමත්වයෙන් ගැනීම. මමත්වයෙන් ගන්නහම ස්කන්ධ පංචකයට නැති වෙන්න බෑ හේතු ඉතුරු නොකර. බද්දෝ මාරස්ස කියන්නේ යලි හට ගන්න හේතුවක් ඉතුරු වෙනවාට. යලි හට ගන්න හේතුවක් ඉතුරු වෙනවට කියන්නේ උපාදානය වෙනවා කියලා. එහෙනම් පංචස්කන්ධය පංච උපාදාන ස්කන්ධය බවට පත් කිරීම කර ගැනීම ධර්මයෙන් පිටයි. පංච උපාදාන ස්කන්ධා සැපා කියලා කවවත් තියෙන්නේ නැහනේ. පංච උපාදාන ස්කන්ධා දුක්ඛ. ජාති ජරා ව්‍යාධි ශෝක මරණ නම් වූ මේ සසර ගමනේ කාරණා ටික ගෙනත් දෙනු ලබන්නේ පංච උපාදාන ස්කන්ධය තුළ. පංච උපාදාන ස්කන්ධය කියන්නේ ස්වාභාවික දෙයක් නෙවෙයි, අප විසින් තම තමන්ට අදාළ පරිදි උපාදානය කර ගැනීමෙන් කරගන්න වරදක්. දැන් නැත ස්වාමී, ඒ කියන්නේ මගේ නොවන මම නොවන මගේ ආත්ම නොවන හේවත් අනිත් දුක්ඛානාත්ම දේවල් ටිකක් මගේම මගේ ආත්ම හේවත් නිත්‍ය සුඛාත්ම වශයෙන් ගැනීම සුදුසුද නැත ස්වාමී? අන්න නැත ස්වාමීනි කියලා උත්තරය දුන්නා. එහෙනම් පංචස්කන්ධේ මම මගේ මගේ ආත්ම වශයෙන් ගැනීම සුදුසු නැහැ. දැන් මේ උපාදාන ස්කන්ධේ සහ පංචස්කන්ධේ විසිරි වෙන දේ අපට තේරුම් ගන්න බැරිද? තථාගතයන් වහන්සේ ධර්මදේශනා කරනවා. සරියුත් හිමියන් වහන්සේ මොගලන් හිමියන්ට කැඳගෙන දෙනවා දානේ. නැත්නම් තවත් වුණු පුද්ගලයෙක්. පාප ක්‍රියාවක් නෙමෙයි, අපත් ක්‍රියාවක් නේ. හොඳයි, අපිට මේ ක්‍රියාවලට පෞසිත් හරි පින්සිත් හරි කියන්න පුළුවන්ද? නෑ. ඒවට කියන්නේ ක්‍රියාසිත් කියලා. ඒ කියන්නේ ඒවා ලෝභ දේශ මොහ අලෝභ දේශ නැත්නම් මේ කර්මක්ෂේත්‍රසිත් නෙවෙයි. විපාක දෙන්න කර්ම රැස්සන සිත් නෙවෙයි. ක්‍රියාසිත කියන්නේ ක්‍රියාවට පමණයි. ක්‍රියාවට පමණයි කියන කේ තේරුම ඒවා ක්‍රියාත්මක වෙලා අවසන් වෙනවා උපාදාන නොවි. උපාදාන නොවි අවසන් වන සිත් දෙන්නේ පංචස්කන්ධ ධර්මතාවය. පංච උපාදානස්කන්ධයේදී සිත් උපාදාන වී අවසන් වෙනවා. ඒ උපාදාන වීමෙන් සසරට බැඳෙනවා. මොකක් නිසාද උපාදාන වීමේ? අපි බලමු. අනිච්චේ නිච්ච සංඤිනෝ දුක්ඛේත සුඛ සංඤිනෝ අනාත්තානි අත්තාති අසුභේ සුභ සංඤිනෝ. මිච්ඡා ගතිත්‍ය ගතා සත්තා ජාති මරණ ගාමින. තේ යෝගුත්තා මාරසා යෝගක් වෙනවා ජන. මේ සත්වයින් විසින් කරන වරදක් තථාගතයන් වහන්සේ පෙන්නනවා. ඒක අපි දන්නේ නැහැ. ස්කන්ධ පංචකේ අපි පාවිච්චි කරන්න කියන්න දන්නේත් නැහැ. ඒකේ අපි අනිත්‍ය වූ දේ තුල අපි තුල තියෙන නිත්‍ය සංඥාවලු. දුක්ඛ වූ දේ තුල තියෙන අපි ළඟ සුඛ සංඥාවලු. අනාත්ම දේ තුල තියෙන අපි ළඟ සුභ සංඥා, අසුභ සංඥා, ආත්ම සංඥා. අසුභ සංඥාව තුල තියෙන සුභ සංඥා. එතකොට ඇත්ත සිද්ධිය සංස්කාරයන්ගේ අනිත්සුඛානාත්මය වුණත් මිනිසා අරන් තියෙන්නේ නිත්සුඛාත්ම නිසා. ඒ නිසා ජාති මරණ ගාමිනෝ සත්තාගත් සංසාරෝ කියන වචනේ. ඉපදෙනින් මැරෙමින් සත්වයා සසර ඇවිදින්නේ අනිත්‍ය දුක්ඛ අනාත්ම දෙයක් නිත්සුඛාත්ම නිසා නිසා කියලා මේක තේරෙනවා. හොඳයි, සත්වයා සසරෙන් ඇවිදින්න මොනවද? දෙපයින් යන්නේ නැහැ, බස් එකකින් යන්නේ නැහැ, ගුවන් යානෙකින් යන්නේ නැහැ. එහෙනම් සත්වයා සසර යන්නේ පවෙන් පිනෙන් ධානයේ. එනම් පව නේද නිත්‍ය වෙලා තියෙන්නේ උට අපාය යන්න. පින නේද උට නිත්‍ය වෙලා තියෙන කාමසුඛිතේ උපදින්න. ඥානෙ නේද උට නිත්‍ය වෙලා තියෙන බඹලෝ උපදින්න. අන්න මොනවාද මේ පව පින ධාන කියන්නේ? අபிසංකාර. එතකොට මේ අபிසංකාර බවට පත් වෙන්නේ මමත්වෙන් ගැනීමෙන්. එතකොට සත්වයාට සසර ගමන ගෙනත් දෙන්නේ මේ පවපින ධානයෙන් පරලෝ යාම නම් පවපින ධානයෙන් පරලෝ යන්නේ පව උපාදාන නිසා පින උපාදාන නිසා ධාන උපාදාන නිසා අන්න ඒකට කියනවා නිත්‍ය සුඛාත්ම. ස්කන්ධ පංචකය අවසන් වුණාට යලිත් විපාක දෙන්න පුළුවන් හේතුවක් ඉතුරු වෙමින් අවසන් වෙන්නේ ස්කන්ධ පංචකය නිත්‍ය සුඛාත්ම නම් වූ මුලාව තුලයි. එහෙනම් ඒක තුල තථාගතයන් වහන්සේ වදාළ මේ ධර්මයේ සරණය සම්දිත්තික ගතිය නෑ. අන්න චුන්ද සූකරිකයාට හරි මට්ට කුණ්ඩලීට හරි උද්දකරාම පුත්‍රට හරි මේ අපි සාමාන්‍ය පැත්තකින් දාලා ඥානලාභින් ගන්නකෝ. ඔවුන් ධානයෙන් පරලෝකයේ ධාන උපාදාන නිසා එතනවත් ධම්මං සරණං ගච්ඡාමි නැතිකොට පාපේ කොහෙද ධම්මං සරණං ගච්ඡාමි තියෙන්නේ? මතක තියාගන්න. ධාන බමලෝ ගිහින් ධාන විපාක දේවල් ආපහු එන්න වෙනවා. ඒ ධාන බමලෝ ගියේ මොකද්ද ඒකට? ජාති මරණ ගාමිනෝ නිත්‍ය සුඛාත්ම සමකද්ද ලෞකික ධානයේ. දැන් මේ කාම සූරූප අරූප බවත්‍රේ ඇවිදින්ට සිදුවෙන හේතු ඉතුරු වීම සිදුවන්නේ උපාදානය නිසා නම් උපාදානෙන් මිදීම මොකටදත් අනුශාසනාවක් නෙවෙයිද ධම කියන්නේ. උපාදානයේ බයං විස්වා ජාති මරණ සම්භාවේ ජාති මරණ දුක් ගෙනත් දෙනා උපාදානයේ බියක් වශයෙන් දැක්කොත් අනුපාදාය මුච්ඡන්ති උපාදානෙන් මිදීමෙන් ජාති මරණ නැති වෙනවා. අන සම්දික්ක ධර්මයෙන් සිදුවෙන්නවන උපාදානෙන් මිදෙන එක. උපාදානය වෙන්නේ ජීවිතේට එක සැරේ නම් සංදීකර ධර්මේ පාවිච්චි කරන්න එක වතාවයි. නමුත් උපාදානය වෙන්නේ ස්කන්ධ පංචකෙන් පංචකෙත් නම් ස්කන්ධ පංචකෙන් පංචකෙට සංදිත්තික ධර්මේ පාවිච්චි කරන්න උපාදානෙන් නොමේ දෙන්න. දැන් කරන්න ඕන මොකද්ද? බක්කලි දේශනා කරනවා ස්වාමිනේ අනිත්‍ය දුක්ඛ අනාත්මයි. ස්වාමිනේ ගන්න එක වැරදි. මගේ මම ගාත්මස්සෙන්. තස්මාපි හේවක්කයි එබැවින්. අන්න ඇහැට කනට නාසයට දිවට කයට රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම සබ්බං රූපං. ඒ වගේ මේවා අතීත වශයෙන්, අර්ථමාන වශයෙන්, අනාගත වශයෙන්, බාහිර වශයෙන්, ඇතුළත වශයෙන්, සුසුකුම වශයෙන්, ඕලාරික වශයෙන්, දුර සහ ළඟ වශයෙන් ගන්න මේ අරමුණු රූප ශබ්ද ගන්ධ රස. ඒවා ගත්තාම ඒවා ඇලෙනකොට රූප තණ්හා, ශබ්ද තණ්හා, ගන්ධ තණ්හා, රස තණ්හා, පොට්ටබ්බ තණ්හා අන්න බැඳෙන එක. මම මගේ ආත්මකට ගැනීම තුළින් තණ්හා උපාදාන භව නම් වූ භවගාමිත්වයක් තිරණය වෙනවා. එසේ නොවි අවසන් වෙන්න ඕන නේද? නේතං මම නේතුහමස්මින්න මේසෝ අත්තාති සම්මප්පඤ්ඤාය දට්ඨත් බං කියන පදයෙන් මොකද්ද කියන්නේ? මනා නුවණින් මේ සබ්බං රූපං ඇහෙදි කනේදි නාසේදි දිවේදි කායේදි මේන්න ආව අරමුණු මම වගේ මගේ ආත්මකට ගන්න නැත්නම් මනා නුවණින් දකින්න පුළුවන් නම් මොකද වෙන්නේ? ඒ ධර්මයේ කියලා පෙන්නනවා. දැන් පංචස්කන්ධය තුල පංච උපාදානස්කන්ධය තුල උපාදානෙ නොවීම සඳහා පාවිච්චි කරන්න ඕන දෙයක් නේද අනිත්‍ය කියන්නේ. එහෙනම් නিত্য භවයේදී උපාදාන වේ අනිත්‍යයේදී උපාදාන නොවි අවසන් වේ කියලා නේද තේරුම් ගන්න වෙන්නේ අපට. මමකට ගැනීමේදී උපාදාන වේ මමකට නොගන්නේ නම් උපාදාන නොවි අවසන් වේ. ස්කන්ධ පංචකය තුල තථාගතයන් වහන්සේ වදාළ අනිත්‍යට අපි අර්ථවත් සපේමු. ඉස්සල අනිත්‍ය බලන්නේ නැතුව. ඒ අනිච්ච කියලා කතා කරන සිංහල පදයේ තේරුම නෙවෙයි අනියත නියත නැති බව කියන එක නෙවෙයි. එහෙනම් මේ උපාදාන නොවි අවසන් වුණාම ප්‍රතිසන්දියට හේතුවක් නැහැ. උපාදාන වී අවසන් වුණාම ප්‍රතිසන්දියට හේතුවක් වෙනවා. මේ ස්කන්ධ පංචකේ ක්‍රියාකාරකම් දෙකයි සිද්ධ වෙන්නේ. කෙනෙක් තුළ උපාදාන වී අවසන් වෙනවා, කෙනෙක් තුළ තේරුම් ගත්තොත් උපාදාන නොවි අවසන් කර හැකියි. අන උපාදාන වී අවසන් වීම තුළ තමයි සත්වයා පාපයේ පින ධානය ඔස්සේ කාම රූප අරූප භවත්‍රයක් ගොඩනගමින් කර්ම මාර්ගයක ගමන් කළේ. ඔවුන් භවගාමී යරුණා. ඔවුන්ට භව නිරෝධ ගාමිත්වයක් ලැබුණේ නැහැ. මේ භවගාමීත්වෙන් නිදෙන්ට ඔවුන්ට මේ කර්ම රැස්සණයකින් ගැලවෙන්න, උපාදාන වෙන එකෙන් ගැලවෙන්න ධර්මයක් තිබුණේ නැහැ. අර බුදුන් වහන්සේ පහළ වෙන්න පෙර ඉගෙනගත්තු කිසිම ශාස්ත්‍රවලින් ආව. දැන් එහෙනම් මොකක්ද වෙන්න ඕන? කර්මයේ රැස් වෙන්න ඕනද කර්මයේ ෂේ වෙන්න ඕනද? ස්කන්ධ පංචකේ යලි හෙතර ඉපදුන් නැතුව අවසන් වුණොත් මොකද වෙන්නේ? එතකොට පුනර්භවයක් නැති වෙනව නැවත නැවතත් නේද? දැන් මේ අනිත්‍ය සිදුවෙන්න ඕන ස්කන්ධ පංචකය තුළ හේතු ඉතුරු නොවි අවසන් වීමෙදි නේද? දැන් කරුණු දෙකක් තේරුම් ගන්න. ස්කන්ධ පංචකේ කොහොමත් හටගෙන නැතෙනවා. අල්ලාගෙන නැතෙනවා, අල්ලා නොගෙන නැතෙනවා. එහෙම ගමනවා. අල්ලාගෙන නැතිවීමට කියනවා ඊතං නම හේතුමස්මින් ඒසෝ මේ අත්තා. එහෙනම් සසරට බැඳුනා. අල්ලා නොගෙන නැතනවාට කියනවා නේතන් මවනේ තවමස්න මේ සෝවාත් ඇහිනම් සසරින් මිදුණා. දැන් භාග්‍යතුන් වහන්සේගේ ධර්මයේ සම්දික්තික බව මොකද්ද? මාර්ගයේ අනිත්‍ය මාර්ගයේ ගත්තනම් මොකද වුනේ? කෙලස් නැසුණා නේද? මාර්ගයෙන් ගත්තහම ඵලය මොකද්ද? එතකොට මාර්ගඵල පිළින් ලැබෙන්නේ අසංකත ධාතුව නේද? නිවීම නේද? එතකොට ස්කන්ධ පංචකයේ අනිත්‍ය දුක්ඛ අනාත්මය බලන්න කියලා සීල සූත්‍රයේ පෙන්වන්නේ කොතන ඉඳලාද? සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් කියන හතර දෙනා සම්බන්ධයෙන් ඉමේ පංච උපාදානස්කන්ධේ අනිත්‍යතෝ දුක්ඛතෝ අනාත්තතෝ යෝනිසෝ මනසිකරුන්තෝ සෝතාපට්ටි බලංකප්පේ කරේ කියලා. මේ ස්කන්ධ පංචක අනිදුක්ඛ අනාත්ම වශයෙන් ඔබට තේරෙනවා නම් ඕ සෝවාන්. දැන් සෝවාන් කියන්නේ අසංකතේ ආරම්භ වුණා නෙවෙයිද? මාර්ගඵල. දැන් කාමරාග ව්‍යාපාද විසනා තුනී කිරීම විනාශ කිරීම ඔස්සේ මොකද කරන්න කියන සිලිතු ඉමේ පංච උපාදානස්කන්ධේ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයින් මොන උපාදානස්කන්ධ වට ගත්තත් අල්ලා නොගෙන අවසන් කරමින් කෙලස් නැසන්න කියලා නේද පෙන්වන්නේ. එතකොට ඒ අනිත්‍යේ සරණින් නේද මේ කෙලස් නැසීම තුල අර සකෘදාගාමි අනාගාමි අරිහත් පිළිවෙලින් අර අසංකතේ හැම වෙන්නේ. දැන් මේ සද්ධර්මයේ සම්දිත්තික ගුණේ නේද? අනේ ඒ මොහොතේනේ හැම වෙන්නේ. එක ක්ලේශ ධර්මයක් මේ මොහොතේ නැතුණා නම් ඒකෙන් ලැබෙන්නේ ඒ ආන්දිටික විපාක. දැන් මොනවටද මේක පාවිච්චි කරන්න ඕනේ? එක පැත්තකින් උපාදානස්තන්ද වෙනවෙන් කියනවා. තව පැත්තකින් පෙන්නවා උප්පන්නං කාම විතක්කං උප්පන්නං ව්‍යාපාද විතක්කං උප්පන්නං විහිංසා විතක්කං. එහෙම නැත්නම් උපන් ලෝභේදී දේශේදී මොහේදී. උපන් කියන එකේ මෞපසෙන් උපන්න මේ හිතේ උපන්. ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයින් මේ මොහොතේ උපන්දී. අර උපන් දේ නේද පාවිච්චි කරන්න ඕන? නාදි වාසයේ තීවසන් නැතුව ඉඳ පජහති බහැර කරන්න, ව්‍යම්ති කරෝති අවසන් කරන්න, නිකං අවසන් කරන්න නෙමෙයි, යලි ප්‍රතිසන්දියක් සඳහා උපාදාන නොවි අවසන් කරන්න. අනභවං ගමේති. එතකොට මේ මෙන්න මේ හේතු ඉතුරු නොවි අවසන් වීමට කියන නමක් තමයි අනිත්‍ය. අනිච්ඡං අනිච්ඡං කියලා කියවට හෝ ඇද්දකින් බැලුවට හෝ වෙන්නේ නැහැ. එකෙන් තමයි නෝනින් දකින අනිත්‍ය කියන්නේ ඒකයි පඤ්ඤාය පස්සති. ඒකට තවත් නමක් පිටට යොදනවා අනුපාදාය මුච්ඡන්ති අමඤ්ඤමානෝ. ඒ ස්කන්ධ පංචකයේ මමත්වෙන් ගැනීමෙන් කරන ක්‍රියාවලිය තුළ තමයි සත්‍ය පවපින ධානය ඔස්සේ බවගාමි වෙලා සසරක් හදාගෙන ඇවිදින්නේ. මේ සසරෙන් මිදෙන්න තමයි තථාගත බුදු පියාණන් වහන්සේ ධර්මයක් දේශනා කරලා තියෙන්නේ. ඒ දේශනා කරපු ධර්මයේ ස්කන්ධ පංචකය තුළ උපාදාන නොවි අවසන් වීම තුළින් තමයි මේක සාක්ෂාත් වෙන්නේ. සීල සූත්‍රයෙන් මනමින් පැහැදිලි කරලා තියෙනවා ඒක. ඒ නිසා අපට තේරුම් ගන්න වෙනවා තථාගතයන් වහන්සේගේ ධර්මය අනිත්‍ය. කොහෙද බලන්න ඕන? ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයින් පහළ වෙන ස්කන්ධ පංචකය තුළ. එතකොට මොකද වෙන්නේ? උපාදාන නොවි ඉතුරු නොවි අවසන් වෙනවා. එතකොට මොකද වෙන්නේ? ඒ තුළින් ක්ලේශ ධර්මයන් ප්‍රහීණ වෙනවා. දැන් එතකොට ඒක වෙනකොට උපදින්න තියෙන ලෝභ දේශ මොහ හේතු මොකුත් නැත්නම් හිත ඇතුලේ මොකද වෙන්නේ? ලෝභක්ඛය, දෝසක්ඛය, මෝහක්ඛය නිබ්බානං කියලා කියනවා. ලෝභ දේශ මොහ රැස් කිරීම නිත්‍ය සුඛාත්මයක් තේ සිදු වෙන බවත්, ලෝභ දේශ මොහ අවසන් කිරීම අනිත්‍ය නම් වූ ධර්මයක් තේ සිදු වෙන බවත්, සසර ගමනේ මේ ලෝභ දේශ මොහය කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ ස්කන්ධ පංචකයේ මමත්වෙන් නොගැනීමෙන් උපාදාන නොකර අවසන් කිරීම ධර්මයේ බවත්, මේ ධර්මයේදී උපන්න කුසල් දුරුයි නූපන්න කුසල් නූපදී සිත පිරිසිදු වෙන බවත් තේරුම් ගත්ත පුද්ගලයාට තථාගතයන් වහන්සේ වදාළ අනිත්‍ය නැමැති ධර්මයේ ස්කන්ධ පංචකය තුළ සරණ කරගන්න පුළුවන් වෙනවා. එතකොට ආයෙ ඔහු ධම්මන්තරණං ගච්ඡාමි නොකී වැඩකමක් කියන්න එපා කියනවා. ඔහු වැරදි කියන එක නෙවෙයි, ඔහු ධර්මයේ සරණ කරගන්නවා. දැන් මේක කරගෙන බලනකොට සම්දිත්තික බව දැනෙන්නේ නැද්ද? භගවත ධම්මෝ නම් සම්දිත්තිකයි. ස්කන්ධ පංචක අනිත්‍ය බැලුවොත් නම් කෙලස් නැතෙනවා. නමුත් ස්කන්ධ පංචකේ ඇති වෙන නැති වෙනක අනිත්‍ය කියලා එක්ක කියාවි. එහෙම නැත්නම් මල් පර වෙන එක අනිත්‍ය කියලා කියාවි. එහෙම නැත්නම් දත් කැටෙන කිස්සුද වෙන එක අනිත්‍ය කියලා. ඒ එතකොට මේ භගවත ධර්මෝ දී පෙන්වන්නේ භගවත ධර්මෝ බාහිර වස්තුව කියන්න පුළුවන්ද? ඇඳුම් පැළඳුම් වල දිරා යාම් තුළ භගවත ධර්මෝ තියෙන්න පුළුවන්ද? නෑ. අන්න එතනයි භගවත ධර්මෝ නම් සම්දිට්ඨිකයි. අපි පාවිච්චි කරන්නේ භගවත ධර්මෝ නෙවෙයි. අන්න එකයි අපේ සම්දිට්ඨික ප්‍රතිඵල නැත්තේ. මම මේක තේරුම් ගන්න. සියවස් ගණනාවක් තිස්සේ කවුරු හරි කෙනෙක් වැරද්දාගෙන මේ ස්කන්ධ පංචකද නොවන්නකන අනිත්‍ය දන්නේ නැතුව බාහිර වස්තුන්ගේ ඇතිව නැතිවට අනිත්‍ය ආරෝපණය කරලා හැදෙන විදිහේ කණි බණන්නලා. දැන් උන් කවදාවත් ස්කන්ධ පංචකද කෙලස් නැසන අනිත්‍ය බලන්නේ නැහැ. කෙස්සු දුවන එකේ අනිත්‍ය බලනවා. මාර්ගඵල වෙන එකේ අනිත්‍ය බලනවා. මම ආයෙත් කියනවා මේක වෙහෙරුම් කරන්න කෙනෙක් බුදු වෙන්න ඕනේ නැහැ. මේ ලෝකේ ඕනේ කෙනෙකුට මේ ලෝකේ වෙනස් වෙන බව තේරෙනවා. බුදුරු හොයාගත්තේ ස්කන්ධ පංචකයෙන් පංචකයට සත්වයා බවගාමි වෙන්නේ උපාදානයේ නැමැති දෝෂය මුල් කොටගෙන. ඒ උපාදානයේ නැමැති දෝෂයෙන් මිදීම සඳහා මේ අනුපාදාය මුච්ඡන්ති නැමැති කාර්යය තමයි මේ අනිත්‍ය කියන ධර්මයේ සරණින් තියෙන්නේ. හැබැයි අනිත්‍ය නැමැති ධර්මයේ සරණ කරගන්නට ඉගෙන ගන්න. එතකොට ඔබට මේ භගවතහ ධම්මෝ වල සම්දිච්චික විපාකයේ ස්කන්ධ පංචකයෙන් පංචකයට කර්මක්ෂේස් කිරීමෙන් ලැබෙනා වූ අසංකත ධර්මය නම් වූ මේ ඵල විපාකයට හිමිකම් කියන්නට ඉහාත්ම වශයෙන් පුළුවන් නෑ. දැන් අනාගත බුදුරජාණන් වහන්සේගේ ශාසනය නිවන් දකින්න ප්‍රාර්ථනා කරන්නේ අනිත්‍ය ආරදීන්ද නේද? ස්කන්ධ පංචකය අනිත්‍ය පැහැදිලි කරලා දෙන්න දන්නේ නැති නිසා නේද? ඇයි මේ ධර්මයේ මරන්නේ? බුදුන් මැරීම, රහතුන් මැරීම කියලා ආනන්තරිය අකුසල කර්මයක් කියනවා. ධර්මයේ මරණ එක ඊටත් වඩා ආනන්තරිය අකුසල කර්මයක්. විකෘති ධර්මයක් තුළ මිනිසුන්ට මිනිසුන් ලෝ උපදින්නේ බොහෝ මහන්සි වෙලා පින් කරලා ඊට අදාළ පාර හොයාගෙන මිනිසත් බව සමග අවශ්‍ය සද්ධර්මය හැමෙයි. සද්ධර්මය හොයන පුද්ගලයාට සද්ධර්මය පැහැදිලි කර දී භාවිතයට මංකත් සලසන එක නෙවෙයිද ගෞතම සාසනයේ ප්‍රතිපත්ති පූජාන් බුදුන් පිළිමට අවශ්‍ය මංකත් විවර කිරීම කියලා කියන්නේ. එනිසා අර්ථ විපරීත වූ අර්ථ යටපත් වූ ධර්මයකින් අපට මේ සම්දිත්තික ගුණය ලබන්න බෑ. කවදත් තථාගතයන් වහන්සේගේ ධර්මයේ සම්දිත්තිකමයි අනුගමනය කරලා බලන්න මේ ස්කන්ධ පංචකය තුළ අල්ලා නොගැනීමෙන් තණ්හා නැතෝ උපාදාන නැතෝ බව නුයි අවසන් කරන අනිත්‍ය අසංකතය හමු වෙනවා. ධම්මස පාදා ගැනීම සඳහා මේ අනිත්‍ය තේරුම් ගැනීමට මේ කරුණ පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියලා මේ භගවතා ධම්මෝ සම්දිත්තිකෝ කියන වචන තුල භගවතා ධම්මෝ කියන්නේ කුමක්ද කියලා පැහැදිලි කරන්න මම බර උත්සාහයෙන් උත්කින් අවසන් කරලා ලබනවා. අකාලිකෙහි පස්සේ ගෝපනායක පච්චත්තං වේදබ්බෝ විඤ්ඤෝ සාක්ඛාතෝ මේ පදවලටත් අපට තයක් හරි කාලය අරගෙන පැහැදිලි කරන්න පුළුවන්. එවනිසා ඔබ හැම දෙනාට මේ ගෞතමයන් වහන්සේගේ ශාසනය තුළ ධර්මයේ සරණ ජීවාන කරගන්න අවශ්‍ය ධම්මස පාදා ගන්නට මෙම කරුණ පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් මම ධර්මානුශාසනාව මෙතකින් අවසන් කරනු ලබනවා. ශ්‍රී පුණ්‍යෝදාරාම විහාරාධිපති පූජනීය බෙලිකල මින්දේ ධම්මවංශයේ ස්වාමීන් වහන්සේ.